ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අජිත් මහත්මයා මල්කිනෝනා එවාගේ මේ දරුවන් කවුරුත් විහාරස්ථානෙට පැමිණිලා අද දින ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් මේ සිදු කළේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සඳහන් කරපු විදිහට අද මේ පින්කම විශේෂයෙන්ම සිදු කරන්නේ මාසිකව සිදු කරන පින්කම විදිහටත් ඒ වගේම උපන්දිනය සමරන අජිත් මහත්මයාට සසිනින් නොනට ඔබ දෙපළටම ආශිර්වාද කරන්න. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විදියට අපි ඔබ දෙපළටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඒ වගේම අප විසින් ජීවිතය පුරාම කළා වූ පින්කම ආනිසංසයෙනොත් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන්ොත් ඔබ දෙපළටම නිරුක් නිරෝගී සුභානාගතයක් සහිත සුභම සුභ උපන්දිනක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි මේ ලෝකී ප්‍රතිචය හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට අවස්ථාව ලැබී අපි බොහොම වාසනාවන්තයි. ඔබ දකින්න ඇති පහුගිය දිනවල මේ රටේ ලෝකයානේ රටවල කොච්චර පිරිසක් ලෙඩ දුක් වලින් පීඩාවට පත් වුණාද, කොයිතරම් පිරිසක් මරණයට පත් වුණාද කියලා. ඒ මරණයට පත් වීම නෙවෙයි පින්තුනි සාමයේ. ඒ මරණයට පත් වෙච්ච බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාදවත් කියලා දන්නේ නැතුවයි මරණයට පත් වුනේ. බුදු කියන වචනේවත් අහන්නට අවස්ථාවක් නොලැබිලයි ඒ බොහෝ දෙනෙක් net පියාගත්තේ. මුළු කල්පයක් තුළ ලෝකෙට ලැබෙන මේ අසිරිමත්ම පණිවිඩය, මේ අසිරිමත්ම ශාස්ත්‍රවරයාගේ නාමය, උන්වහන්සේගේ දහම, මහා සංඝරත්නය ගැන අහන්නට නොලැබිලයි ඒ බොහෝ දෙනෙක් මරණයට පත් වුනේ. ඉතින් ඒ අය අතුරින් පිරුතනි අපි කොච්චරනම් වාසනාවන්තද, අපි මරණයටපත් වෙන අය. නමුත් මේ ඊටාම දුර්ලභ ඉපදෙච්ච කාලේ අපි ඊටාම වටිනා සමයේද ඉපදෙන අවස්ථාවේදී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් හඳුනා ගන්නට විශේෂයෙන් ධර්මය අහනට අවස්ථාව ලැබිච්ච අපි කොයිතරම් වාසනාවන්තද. ඉතින් විශේෂයෙන්ම අජිත් මහත්මයාට මල්කිනෝරට ජීවිතය ආවසන හැන්දලා බලන කල්පනා කරනකොට ජීවිතේ සතුට වෙන හොගාන් දේවල් තියෙනවා. බොහෝ දෙනාට ජීවිතේ සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ දෝ දරුවන් ගැන හිතලා, දේපළ ගැන හිතලා. ඔබටත් ඒ ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ඔබ දෙපළට ජීවිතය ගැන හිතනකොට සාසනනිකරාව මහා පරිත්‍යාගයන් ගැන බොහොම සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේ දහඩිය මහන්සිය, ශ්‍රමය, කැපවීම සහ කළාව පරිත්‍යාගයන් නිසා සාසනය කොයිතරම් දියුණුවක් ඇති වුණාද, මේ සංසාරේ මේ ලෝකෙට ගෙන යන්නට ඔබ කොච්චර උදව් කළාද, ඔබේ උපකාරයක් වුණාද කියලා හිතනකොට තමන්ට ඒක ලොකු සතුටක්. විශේෂයෙන් උපන්දිනයක් වැනි අවස්ථාවක් අප සලකන්නේ සුභ අවස්ථාවක් විදියට, මංගල සමත අවස්ථාවක් විදියට. බුදුහාමුදුර දේශනා කරනවා මේ මංගල සමත අවස්ථාව නිසි ලෙස අපි දිනු කරගන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් උපන්දිනයක් ගත කරාට විතරක් ඒක සුභ උපන්දිනයක් වෙන්නේ නැහැ. ඒක මංගල සම්මත දෙයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුර දේශනා කරනවා අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් මංගල කරුණ මොනවද කියලා. මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට මංගල කරුණ 30 ගණන් දැක්වෙනවා. දානංච, ධම්මචර්යාච, මාතාපිතූපට්ඨානං, කාලින ධම්මසවනං, කාලින ධම්මසාගච්ඡා, කතඤ්ඤතා, පුත්තදාරස සංඝෝ. මේ වගේ කරුණ අපේ ජීවිතේ පුරා කරන්න පුළුවන් නම් ඇත්තටම අපට එක දවසක් නෙවෙයි අවුරුද්ද පුරාම උපන්දින විදිහට සමරන්න පුළුවන්. මම හිතන්නේ තේරෙනවා කියන එකනේ. Yes, actually when we discuss birthdays, birthday is an auspicious day. Would explain the way how we make blessings in our birthday. Especially would explain that when we practice good deeds in our life, that is the real blessing. Especially, would explain, if a person practices some good deeds physically, mentally or verbally in the morning, that morning is a good morning. If a person practices good deeds physically, verbally and mentally in the afternoon, that afternoon is a good afternoon. And also if a person can practice good deeds physically, mentally and verbally in an evening, that evening is a good evening. You know, in the world history, first time Buddha explained the good morning, Supubanna. Sometimes we may think that in the Western society we can say good morning. No, first time Buddha explained in the world history, good morning, Supubanna. Not only good morning Buddha explained, but Buddha says good afternoon and good evening as well. How we make a good day? If we can purify our mind from negative thoughts, that is the real way how we make blessing days. And also, if we can develop our mind with generosity, loving kindness, and mindfulness, this is the way how we can make good days. And also, at the same time, we should practice good deeds in our life. All Buddhist doctrines can be included into three. You know, there are a lot of doctrines in Buddhism that Buddha explained for 45 years. All of them can be included into three stages. One of them is practicing high precepts. The next one is practicing loving kindness. And the third one is mindfulness. There are three special discourses in Buddhism. One of them is Metta Sutta, Karani Metta Sutta. Buddha explained the importance of practicing loving kindness in Metta Sutta, Karani Metta Sutta, and also Baya Bhairava Sutta. If we can practice five precepts, we can overcome anger and fear. The other one is the great discourse of mindfulness, Mahasatipatthana Sutta. These three discourses are very important. Anyone can practice these three discourses without any differences in this world. And also, especially if a Buddhist person can practice these three things, he practices these three things and also at the same time, he is a good disciple of the Buddha. And also he goes to the Buddha for refuge, he goes to the Dhamma for refuge, he goes to the Sangha for refuge. And also, you know, when we practice five precepts, that is a great safety in our life. We don't have fear and anger from outside, and also we don't give these things for the society. And also the second one is practicing loving kindness. And always, if we practice loving kindness, thinking thus, may all beings be well, happy and peaceful. When we meet a person, we can think, we can consider that person like our only son or daughter. This is the highest attitude in our life. And also, the other thing is that we can practice in our life mindfulness, awareness, living in the present moment, with the awareness of our body and mind. We may think that the highest enemy is coronavirus. Actually, that is not the real enemy, worst enemy. Buddha explained the worst enemy that disturbs our peace of mind, which is ignorance or delusion. What is the nature of ignorance? When we think something, if we think there is something outside, and also, when we think something, if our mind goes to the past with ignorance, actually that is the real worst enemy that disturbs our peace of mind. For example, when you remember someone who has blamed you, as soon as we remember that incident, what happens to our mind? We may get upset. What is the reason? The reason is we think that still that incident is happening, but that incident is not happening at the moment. We are reading our own mind at the moment. If we can overcome this ignorance, actually nobody or nothing can disturb our peace of mind. In this way, first time, in the first stage, we have to practice five precepts, abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and intoxicating drinks and drugs. And also, again and again we practice loving kindness, and also at the same time, if we can practice mindfulness, always we keep our attention in the present moment with our body and mind. Then we can understand when we remember something, when we experience something through our senses, suddenly we look at inside. You know, ordinary people, they always look at outside. But the Buddha's disciples, when we experience something, we suddenly look at inside. What happens to my mind at the moment? Then we can understand impermanence. Every moment, our mind arises and ceases. This is the nature of our life. But ignorance or delusion doesn't believe this reality. If you can understand this reality through listening to and practice the Buddha's message, then we always live in the present moment, reflecting on impermanence. At the moment, even though we are suffering from virus, actually that virus is unable to disturb our peace of mind, because we are rich in Dhamma. We are rich in mindfulness. That is the way that Buddha explained to overcome suffering. Pinnathuni, අපට අපේ ජීවිතවල අපි ලබා ගත්තා වටිනාම දේ බුදුහාමුදුරන්ගේ දහම. ඉතින් අන්නේ දහම ලැබිලා තියෙන කාලයක විශේෂයෙන් මේ වගේ වසංගත රෝගාබාධ තියෙන සමයක බොහෝ දෙනෙකුට පින්කම් කරන්නටවත් අවස්ථාවක් නැහැ. මං දැන් මේ පින්තුන් වෙනදටත් වඩා පින්කම් කරන කාලෙ මේකනි. වෙනදටත් වඩා ගෙදර දාන වෙනවා හාමුදුරන්ට හාමුදුරු ගැන හිතනවා. ඉතින් මං හිතන්නේ මේක තමයි සැබෑ බෞද්ධයෙකුගෙන් වෙන්න ඕන දේ. බොහෝ දෙනෙකුට මේ chance එක නැහැ. මේ අවස්ථාව නැහැ. බොහෝ දෙනෙක් ලෙඩ වෙච්ච අය ලෙඩ වුණා කියලා දුකෙන් ඉන්නවා. ලෙඩ නොවෙච්ච අය ලෙඩ වෙයි කියලා බයෙන් ඉන්නවා. නමුත් අපේ අතරේ අනේ මේ කාලේ හොඳම කාලයක් අපට පින්කම් කරන්න කියලා අපි වෙන දෙනෙක් උදා පින්කම් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි අතීතයේ කරපු පින්කම් ගැන හිතලා අපි හුඟා සතුටටපත් වෙනවා. ඉතින් ඒක බෞද්ධයන් වන අපට ලැබිච්ච ලොකු අවස්ථාවක්. බෞද්ධයන් වුණා කියලා විතරක් ඒක ලැබෙන්නේ නැහැ. දහමත් එක්ක ඉන්න මහා සංඝරත්නයට අවංකව යපෝගස්ථාන කරන මහා සංඝරත්නයේ සාමීප විනයට විතරයි ඒ ආස්ථාත් ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ දුර්ලභ අවස්ථාව ඔබ ලබාගෙන තියෙනවා. ඉතින් උපන් දිනයක් වැනි ආස්ථාවකදී අපි මේ මංගල කරුණ හුඟක් මේ සිද්ධ කළා. දානීය පූජා කළා. ස්වාමීන් වහන්සේලා දැක්කා. දරුවන්ට සලකනවා. ඉතින් අර කුඩා පුතාට ඒ තමන්ගේ දහම දෙන අවස්ථාව ලොකු පාඩමක් මේ ගැන්වේ. එදැන් මිට අවුරුද්දක් විතර ඉස්කෝලේ ගිහිලා බලන පාඩම් ටික මේ ඔබ මේ පෑ ගන්න දෙගන්නේ. මේක තමයි අපේ උරුමය. බෞද්ධ උරුමය අපේ අනාගත පරපුරට දායාද කරන ආකාරය. ඉතින් ඒකත් ඔබ මේ අවස්ථාවේදී කළා. මේකත් පුත්තදාරස්ස සංඝව කියන කාරණේ. බොහෝ විට අපි හිතන්නේ කෑම බීම දීම අධ්‍යාපනය දීම විතරයි දරුවන්ට සැලකීම කියලා නේ. ඒක විතරක් නෙවෙයි. මේ දහම මතු පරපුරට දෙන්න. ඇත්තම මේ දරුවෝ අපේ දරුවෝ ඉපදිලා තියෙන්නේ මේ ධර්මය ලබා ගන්න. මේ බුදුහාඳුරන්ගේ දහම ත්‍රිවිධ රත්නයේ සරණ යන්නයි මේ දරුවෝ අපේ දරුවෝ වෙලා ඉපදිලා තියෙන්නේ. මේ නිසා අපේ ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන්ට ධර්මයේ දායාද කිරීම. ඉතින් මම හිතන්නේ මේ පින්කමෙහි වටිනාම දේ ඒකයි ඔබ කළේ. ඒ අතර ඔබට ලොකු ආශිර්වාදයක්. මේ ගැන හිතනකොට තමන්ගේ හිත පිරිසිදු වෙනවා. ඒ හිත පිරිසිදු වීම තමන්ගේ කායික නිරෝගීතාවයට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ජනිත කරගත්තා වූ පොණ්‍ය ඵලය අපේ අමර තාතලා අනුභවන කරන්න පුළුවන් අපට. මේකේ සහෝදර සහෝදරයන්ට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට ලැබිච්ච ලොකු භාග්යක්. ඒකත් ඥාතීන් සංග්‍රහයක් වශයෙන් සලකන්නට පුළුවන්. ඉතින් ජීවිත කාලයේ පුරාම සිදු කළා වූ ඒ උතුම් පින්කම අනිසංසේනොත් මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉමහත් ගෞරවයෙන් දානීය පූජා කිරීමෙන් මේ ජනිත කරගත්තා වූ උතුම් කුසල ධර්මයෙන් උතාලිසංසේන් දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසේවා. දෙවිනටත් මේ පින උතුම් වූ නිවන් පිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථා කියලා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝද සම්පජාන්තු සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා රැස් කරගත් මේ සියලු පින් දහම් අප නමින් මිය ගිය ආදරණීය දෙමෝපියන් ඇතුළු ඥාතියේ උද මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් අපිට මේ වගේ සුගතියක් ලැබුණේ ඒ විතරක් නෙවෙයි සද්ධර්මයක් ලැබුණේ අපේ අමල තාත්‍ර නිසා. ඉතින් මේ දෙමෝපියන් කොහේ හිටියත් පින් අනුමෝදන් වෙන්න තැනක ඉන්නවා නම් මේ පින දැක සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ ජීවිත කාලය පුරාම සෙදකලා වූ සියලු පින්කම් ඒ ආදරණීය අමල තාත්තලා අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මේ ඥාතිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඊවැගේම පින්තුන් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරමු. මේ පසුගිය දින කිහිපෙම සති කිහිපේ පුරා ලෝකේ බොහෝ දෙනෙක් මරණයට පත් වුණා. මම හිතන ලක්ෂ දෙකකට ආසන ගණක් නේද මරණයටපත් වුණා. ඉතින් ඒ අයගෙන් පින් බලාපොරොත්තුවකින් කිසියම් කෙනෙක් සිටිත් නම් ඒ බොහෝ දෙනාට මේ වගේ පින් අනුමෝදන් කරන්න කියලා කෙනෙක් නැහැ. මෙහෙම චාරිත්‍රයකුත් ඒ බොහෝ දෙනාට නැහැ. ඉතින් මේ මියගිය අයගෙන් යම් තාක් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් මේ විශ්වයේ කොතන බොහෝ තැනක ඒ අය විසින් කළා වූ පින්කමක්සේ සතුටු සිතින් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඒ හැම දිනාටමත් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි පින්තුනි, අජිත් මහත්මාගේ ඒ වගේම ශසිනි නෝනගේ උපන්දිනය වෙනුවෙන් අද දින සිට කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම බලාපොරොත්තු වනට වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට පින් වැඩෙන විදියට ආශිර්වාද ලැබෙන විදියට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්නට. ඉතින් මේ පින්කම ලස්සනට සිදු කරගන්න ලැබුණේ මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩ සිටීම නිසා. ඉතින් අපි මේ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමු. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය ලබා උන්වහන්සේලාගේ ශාසනික අනුරුද්ධිය සිදු කරන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සෝයා සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේලා සෙද්ධාතා ප්‍රකාශ කරමින් නැවතත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ